නමෝ තස්ස භගවතු හරහතු සම්මා සම්බුද්දස්ස. අපි මේ මොහොතේ සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ චතුරාර්ය සත්‍ය. චතුරාර්ය සත්‍ය තුළ දුකට හේතුව තමයි අද අපි විශේෂයෙන් සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ. ලෝකේ සෑම තැනම දුක ගැන දේශනා කරනවා. ලෝකේ සියලුම දේවල් දුකයි කියලා ලෝකේ විශාල පිරිසක් දැනගෙනත් සිටිනවා. හැබැයි ලෝකේ දුකෙන් නිදහස් වෙච්ච කට්ටිය නෑ. නියපිඩේ පස් පමණක් වගේ පුංචි ප්‍රමාණයක් තමයිලු මේ සංසාර දුකෙන් එතර වෙන්නේ. ඒ නියපිඩේ පස් ප්‍රමාණය හොයලා බැලුවාම ඒකෙත් අංශු කීපයක් තමයි අපට හම්බෙන්නේ. ඇයි මෙච්චර දුකෙන් නිදහස් වෙන්න අදක්ස? ඇයි අපි දුක නිවා ගන්න මේ තරම් අපෝසත් වෙන්නේ කියලා බැලුවාම ඒකට හේතු අපට හොයා ගන්න ලැබුණා. සරල හේතුවක් තියෙන්නේ. මිනිස්සු දුක හඳුරනවා. මේ සබ්බේ සංඛාරා දුකයි කියලා හැමෝම දන්නවා. සෑම සංස්කාරයක්ම දුකයි කියලා. හැබැයි ඒකට හේතුව දන්නේ නැහැ. හේතුව දන්නේ නැති නිසා නිදහස් වෙන්න විදියක් නැහැ. එහෙනම් නියපිඩේ පස් නෙමෙයි ඊටත් වඩා ප්‍රමාණයක් සසරෙන් එතර වෙන්න පුළුවන්කම තියෙද්දි මාර්ගඵල නිවන් අවබෝධ කරගන්න තියෙද්දි මේ දුකට හේතුව දන්නේ නැති නිසා තමන්ගේ දුක නිවා ගන්න බැරි නිසා අකමැත්තෙන් වුණත් නැවත ඉපදිලා ඒගොල්ලෝ සසර යනවා. එබැවින් අද අපට මේ විශේෂයෙන් මේ කාරණාව සාකච්ඡා කරන්නට අවශ්‍යතාවය ඇති වුණා. ඒ අයගේ දුක නිවා ගන්න අපට තේරෙන විදියට හේතුව දකින ක්‍රමවේදය පෙන්වා දෙන්න. මීට වඩා හේතුව පෙන්වන්න දක්ෂ අය මේ ලෝකේ ඉන්නවා වෙන්නට පුළුවන්. නමුත් අපට තේරෙන දේ, අපට අවබෝධ වෙච්ච දේ, ප්‍රත්‍යක්ෂ වෙච්ච දේ අනිත් අයත් එක්ක බෙදා ගැනීමෙන් ඒ අයට අපි කරන විශාල උපකාරයක් කියලා අපි සිතනවා. චතුරාර්ය සත්‍ය තුළ විශේෂම අංගයක් වශයෙන් සලකන්නේ දුකට වඩා දුකට හේතුව කියන ඥාණය. එහෙම නැත්නම් ඒ ප්‍රඥාව. දුකට හේතුව කුමක්ද කියලා අහුවාම ඒක සරල උත්තරයකින් කියන්න පුළුවන් කමක් නැහැ. හේතුව මාර්ගයේ වඩන කාලේ, මේ මාර්ගය තුල කමඨම් පුරුදු පුහුණු කරන කාලේ ඒ දුක තේරිච්ච ක්‍රමවේදයක් තියෙනවා අපට. ඒක ටිකක් සරල ක්‍රමයක් නෙමෙයි, ඒක ටිකක් සංකීර්ණ ක්‍රමයක්. දුකට හේතුව, සෑම දුකට හේතුව අවිද්‍යාව. සෑම පැවත්මක්ම දුකට හේතුවක්. සෑම බලාපොරොත්තුවක්ම දුකට හේතුවක්. අනිත්‍ය වන සියල්ල දුකට හේතුවක්. ස්පර්ශ වන සෑම ස්පර්ශයක් තුළම තියෙන්නේ දුකක්. දැන් අපට තේරෙනවා මේ කියන දුක සංකීර්ණ ප්‍රශ්නයක්. ඇයි අවිද්‍යාව තියෙන හැම තැනම දුක හට ගන්නවා? පැවත්මක් තියෙන සෑම තැනම දුක හට ගන්නවා. බලාපොරොත්තු ඇති කරන, බලාපොරොත්තු පවතින සෑම මොහොතක් ගානේ දුක අට ගන්නවා. අනිත්‍ය වන සියලුම දේ තුළ අනිත්‍ය වන ධර්මතාවයේ තියෙන තාක්කල් දුක පවතිනවා, දුක හට ගන්නවා. ඇසකන දිවනාසය සමසිත ස්පර්ශ කරනවා නම් යම්කිසි නාමයක් රූපයක් ඒ කාන්ත වශයෙන්ම එතන දුකක් අට ගන්නවා. දැන් දුක අට ගන්න ක්‍රමවේද පහක් තියෙනවානේ. එහෙනම් අපිට යම්කිසි දුකක් වර්තමානයේ පවතිනවා නම් ඒ කාන්ත වශයෙන්ම මේ කියන ක්‍රමවේද පහකට එකකට අයිති වෙන්න ඕනේ නේද? අපි මේ වෙනකොට සහෝදර සංඝයාත් එක්ක විරසක වෙලා නම් සහෝදර සංඝයාත් එක්ක එකමුතුකම මදි නම් යටහත්පාත්කම කීකරුකම නැත්නම් අපි ආහංකාරයෙන් උඩඟුයෙන් මාන්නයෙන් කටයුතු කරනවා නම් ඒක අවිද්‍යාව නිසා ඇතිවෙච්ච ප්‍රශ්නයක් නෙමෙයිද? මගේ කුටියට කරදර කරනවා, මගේ පාපිස් අරගෙන ගිහිල්ලා, මගේ බාල්දි අරගෙන ගිහිල්ලා, මගේ කොස්ස අරගෙන ගියා ගෙනල්ලා දුන්නේ. ඉතල අරගෙන ගිහිල්ලා හැමදිලා ඒක සම්පූර්ණ විසි කරලා ගිහිල්ලා අමදින් අරන් ගියා නම් ඒක ගෙනල්ලා දෙන්න එපාය. ඒක විසි කරලා ගියාම හරිද? ඇයි මේ ප්‍රශ්න ආවේ, මේ දුක ආවේ? පැවත්මක් තිබුණ නිසා. පැවත්මක් නිර්මාණය වෙන සෑම පැවත්මක් තුළම දුක අට ගන්න බව අපට වැටහිලා නැහනේ. අවිද්‍යාව තියෙන හැම මොහොතක් ගානේ ඒ අවිද්‍යාව පවතින හැම මොහොතක් ගන්න අපි තුල මාන්නිය, ඊතුවක්කාරකම, උඩඟුකම හැම මොහොතම පංචකාම පිනවන ඡන්දය අපි තුල අට ගන්නවා. ඒ හැම එකක් තුලම දුකක් නෙමෙයිද දැන් අපි විඳින්නේ? සෑම දුකටම හේතුව අවිද්‍යාව. සෑම පැවත්මක් තුලම දුකක් පවතිනවා. හැම බලාපොරොත්තුවක්ම අපට දුකක් නේද? අපි බලාපොරොත්තු වෙනවා මේ වස්සාන කාලේ ඉවර වෙනකොට rahat වෙන්න. මේ වස්සාන කාලේ වෙනකොට අපේ වැඩ නිමා වෙන්න. හැබැයි වස්සාන කාලේ ඉවර වෙනකොට සෝතාපන්නවත් වෙලා නැහැ. දැන් අපට විශාල දුකක් දැනෙනවා. ඇයි? අර ස්වාමීන් වහන්සේ rahat වෙලා, මේ පුංචි සාමණේර ස්වාමීන් වහන්සේ rahat වෙලා, අසවල අනාගාමි වෙලා මෙසුවලා සෝතාපන්න වෙලා අනේ මට මොකවත් නැහනේ. මම මානකමෙන් ගොඩාක් පරණයි. ගුරුවරයා දැන් අවුරුදු 6ක් තිස්සේ ඇසුරු කරනවා. මට කිසිම මාර්ගඵලයක් නැහැ. ඇවිල්ලා මාස 3යි බලන්නකෝ මේ කට්ටිය rahat වෙලා අපේ සිතට මා විශාල කම්පාවක්. මේ දුක විඳින්නේ විඳවන්නේ කුමක් හේතු නිසාද? බලාපොරොත්තු ඇති කරගත්ත නිසා නේද? ඇයි අපි rahat බෝධියට බලාපොරොත්තු ඇති කරගත්තේ? සෝතාපන්න වෙන්න බලාපොරොත්තු ඇති කරගත්තේ? ඒ බලාපොරොත්තු දුක ඇති කරන බව අපට තේරිලා නැද්ද? අපි ආශ්‍රව දුරු කරන්න දක්ෂ උනේ නැහැ. කාමයන් දුරු කරන්න දක්ෂ උනේ නැහැ. කෙලෙස් නිරෝධ කරන්න දක්ෂ උනේ නැහැ. rahat වෙන්නයි අපි දක්ෂකම වැඩිවේ. ඒ දක්ෂකමින් ඵලයක් නැහැ. ඒ බලාපොරොත්තුවත් කෙලෙසයක්. ඉර්ධි සම්පන්න රාතෙක් වෙන්න අපි දක්ෂ වෙනවා. ඉර්ධි සම්පන්න රාතෙක් වෙන්න, රාත් තෙරණියක් වෙන්න අපි විශාල වශයෙන් වේසනවා. මොනවරි වෙලා දුක නිවුනොත් ඇති කියන ඒ මානසිකත්වය අදා ගන්න නැත්තේ ඇයි? අපිට ආවල් තරුපයේ හෝටලයකින් කෑම ලැබුණොත් මම බඩගින්න නිවනවා කියන එක වැරදි සංකල්පයක්. කැඳ ටිකක් හරි අල කැල්ලක් හරි පාන් කැල්ලක් හරි හම්බෙලා මගේ කුසගින්න නිවෙනවා නම් එච්චරයි කියලා හිතනවා නම් එයා මොනතරම් ශ්‍රේෂ්ඨ උත්තමයෙක්ද? මොනවාරි කමන්නේ මැටි හරි කාලා බඩගින්න නිවෙනවා නම් එච්චරයි. බලන්න ඒ යටහත්පාත්කම, නියතමානිකම, ලද දෙයින් සෑයීමටපත් වෙන ගුණය අපි තුල නැත්තම් අපි යන මාර්ගයේ වැරදි කියලා කවුරුත් කියන්න ඕනේ නැහැ. අපිමනේ කියන්නේ. අද අපට මේ වගේ තත්ත්වයන් අනන්ත අප්‍රමාණ ඇති වෙලා නැද්ද? අපේ ජීවිතය තුළ, අපේ චරිතය තුළ චතුරාර්ය සත්‍ය මේ ලෝකේ නොදන්නේ කවුද? සම්මා දිට්ඨිය කියලා කියන්නේ චතුරාර්ය සත්‍යෙන් දකින්න එක. දුක දුකට හේතුව, දුකෙන් නිදහස් වීම, නිදහසන මාර්ගය මෙන්න මේ ආකාරයට දකින්නකලු. ඒ කියන්නේ සම්මා දිට්ඨිය. සම්මා දිට්ඨිය කැදෙන්නේ කොහමද? දුකට හේතුව අපි දන්නේ නැහනේ. දුකත් අඳුරන්නේ නැහනේ. මාර්ගය කවදාවත් තේරිලා නැහනේ. එහෙනම් කොහොමද සම්මාදිට්ඨියක් ඇදෙන්නේ? දාසක් ස්වාමීන් වහන්සේලා දාස ක්‍රම පුරුදු පුහුණු කළා. 80 මා ශ්‍රාවකයෝ සම්මාදිට්ඨිය ප්‍රත්‍යක්ෂ කරපු ක්‍රමවේද 80ක්. එක එක ස්වාමීන් වහන්සේලා උන්වහන්සේලාගේ ප්‍රඥාවේ ධාරිතාවට, පෙර සංසාරේ පුරුදු වලට එක එක ක්‍රම වලින් උන්වහන්සේලා ඒ අවබෝධයට පත් වුණා. ඒ සෑම අවබෝධයක්ම 84000ක්ම දැනගෙන එක ක්‍රමයකින්වත් මටපත් වෙන්න බැරි නම් මම මොනතරම් දුර්වලද? ඇයි අපේ දුර්වලකම් අපට තාම වැටහෙන්නේ නැත්තේ? දුකට හේතුව ඉස්සෙල්ලා දැනගන්න ඕනේ. දුකෙන් නිදහස් වෙන්න බත්තු යන්නේ ඇයි කියලා දැනගත්තොත් නේද ඒ බත් වලින් අපට ප්‍රයෝජනයක් ලැබෙන්නේ? බත්තු යන්නේ බඩගින්න නිවන්න. එතකොටයි එක කන්න ඕනේ කියන එක අපි දන්නේ. එතකොටයි කෑම කන්නේ. එතකොටයි බත් ඉවර වෙන්නේ. බත් කියනවා. හැබැයි ලෝකේ කවුරුත් දන්නේ නැහැ බත් කියන එක කන දෙයක් කියලා. මේක කෑමට හදපු දෙයක් කියලා දන්නේ නැහැ. මොම වෙලා අතගාලා බලලා යනවා. හිඹලා බලලා යනවා. දැකලා සතුටු වෙලා යනවා. කවුරුත් කන්නේ ඇයි? එහෙම එකක් දන්නේ නැහැ. එහෙනම් බත් කවදාවත් මේ ලෝකේ ඉවර වෙන්නේ නැහැ. ඒක එම්මම තියෙනවා. බත් කියලා කිව්වේ අපි තුල පවතින දුකට. කමට කනවයි කියලා කිව්වේ වඩන කමටානට. බත් ඉවර වෙනවයි කියලා කියන්නේ නිරෝධ සමාපත්තියට ඉවර වීමට. අද අපිටත් ඒ බත් මුට්ටියේ බත් පිරීලා තියෙනවා වගේ මේ බඹයක් විතර උස තියෙන කයේ දුක පිරීලා තියෙනවා නේද? යටිපතුලේ ඉඳලා ඉස මුදුන වෙනකම් අපට තියෙන දුක. දකින්න දකින්න හැම තැනම දුක, හැයෙන හැම වචනයක් ගානේ දුක, ගත කරන හැම මොහොතක් ගානේ දුක, පරණ දෙයක් මතක් වුණත් අනාගත එකක් මතක් වුණත් දුක. ඇයි අපි මෙච්චර විඳවන්නේ? මේ තරම් දුක් විඳින්නේ අපි දුකට හේතු හඳුනගෙන නැහැ. සෑම දුකට හේතුව අවිද්‍යාව. සෑම පැවත්මක්ම දුකට හේතුවක්. හැම බලාපොරොත්තුවක්ම දුකට හේතුවක්. අනිත්‍ය වන සෑම අනිත්‍යතාවයක් තුළම පවතින්නේ දුකං. ආයතන ස්පර්ශ කරන සෑම නාම රූපයක් තුළින්ම අටගන්නේ දුකං. ඇයි මේ ධර්මතාවය අපි මෙච්චර කාලයක් මිනිසක් බව ලබලා තේරුම් ගත්තේ නැත්තේ? අපේ ජීවිතවල අනන්ත අප්‍රමාණ පැවැත්ම හදපු නිසා නේද අපි දුක් විඳින්නේ? අනේ තල්ලත්තක් යට හිටපු තාපසයා මොනතරම් ශ්‍රේෂ්ඨ උත්තමෙක්ද? ඒ තාපසයා තල්ලත්ත යට ඉඳගෙන පිණ්ඩපාතේ කරනකොට වැටිච්ච ගමන් නිින්ද යනවා. මොන සද්දටවත් ඇහැරෙන්නේ නැහැ. ඇයි? ඒ තාපසයා දන්නව ඇහැරිලා බලන්න දෙයක් නැහැ, රකින්න දෙයක් නැහැ. අනේ පින්වත් උපාසක මාතුරු දෙන්නෙක් ඇවිල්ලා මේ තාපසයාට පොඩි කුටියක් ඇදුවා. පොල්ලතු ටිකක් දාලා මැටි කුටියක් අදලා ඒ තාපසයාට පූජා කරාම දැන් දොරක් තියෙනවා වහන්න, මිදුලක් තියෙනවා අමදින්න, පරිසරයක් තියෙනවා රකින්න. ඕ මේ තාපසයා අසනීප වුණා, දානි ගෙන්න පටන් ගත්තා. දානි ගෙන්නගෙන වළඳන එකට තාපසයා පුරුදු වුණා. ඒකෙන් යම්කිසි ආශ්‍රවයක් වින්දා. ඒක පේරුදාන වෙලා, පේරුදානේ මදි වෙලා, ඒක වාර්ෂික දාන වෙලා දැන් ලොරි පිටින් එන්නේ, බත් ලොරි පිටින් ගේන්නේ. කෙසෙල් ගෙඩියකින් සෑයමටපත් වෙච්ච තාපසයා දැන් කැම්පිටින් සෑයමටපත් වෙන්නේ. දැන් මේ තාපසයාගේ ඉනේ එල්ලෙනවා යතුරු කරල්ලන් කිලෝ 4ක් විතර බරයි. මොකද්ද කියලා බැලුවාම සංඝාවාසේ තියෙනවා, විහාරේ තියෙනවා, භාවනා ශාලාව තියෙනවා, නේවාසික ශාලාව තියෙනවා, ආගන්තුක ශාලාව තියෙනවා, දානගේන කට්ටියගේ නවාතන් ශාලාව, විශ්‍රාම ශාලාව තියෙනවා, කුටි 25ක් විතර තියෙනවා. හැම දෙයකටම යතුරු දාලා, යතුරු දෙක තුන ගානේ එක ඉබ්බෙකුට දාලා දැන් යතුරු කරල්ලා කෙල්ලෙනවා ඉනේ. අනිවාර්යෙන්ම අකුණු වැදුනා නම් ඉස්සෙල්ලාම වැදින්නේ නායකහඳුරුවන්ට. ඇයි? යකඩ වැඩිපුර ඇඟේ දවටගෙන ඉන්නේ නායකහඳුරුවෝ. බලන්න පැවැත්ම තුල විඳින දුක. සද්දයක් ඇෙනකොට ටෝච් එක ලන්තරමක් අරගෙන දුවනවා. ඉබ්බ කඩලද දන්නේ, දෙපට සිවුරු ටික අරන්ද දන්නේ. අර වතුර ටිකක් දිහැල්ලකින් බීපු තාපසයා දැන් මෝටරේ පරිස්සම් කරනවා. බටමිටිය කරේ තියාගෙන රටවටේ ඇවිදිනවා. හැමදාම බට ගලවන එකයි හමුණන එකයි මේ තාපසයා සම්පූර්ණ කම්මල්කරුවෙක් වෙලා. පැවත්ම තුල අපට දුක නිර්මාණය වෙනවා. සෑම පැවත්මක්ම දුකට හේතුවක්. ඇයි අපි මේක තපත් ජීවිතය තුළ තේරුම් ගන්න නැත්තේ? මිනිසත් භවය තුළ මේකවත් අපට තේරුම් ගන්න බැරි නම් අපේ දැනුම අවබෝධය මොනතරම් හීන වෙලාද? මානසික ප්‍රශ්නයක් නැත්නම්, මන්ද මානසික රෝගයක් අපට නැත්නම් මේ දුර්වලකම අපට වැටහෙන්න එපාය. මම ආය පිරිනිවන් පාන්න. අති දුර්බලව මිනිසත් භවය අරගෙන මම මෙතනට ආවේ පිරිනිවන් පාන්න. මම මේක පැවැත්ම තුළ දුක් විඳින්න නෙමෙයි ආවේ. අවිද්‍යාව තුළ දුක් විඳින්න නෙමෙයි ආවේ. තවත් තාපසේ කිටිය හරි ශ්‍රේෂ්ඨයි. හොඳට බණ කියනවා, හොඳට කමටහන් දෙනවා. වඩලා නැති වුණා පොතේ දේ කටපාඩම් කරලා තමන් වැඩුවා වාගේ කියනවා. මිනිස්සු දහස් ගණන් ලස්ස ගණන් පෑදුනා. විශාල ගෝල පිරිසකුත් හිටියා. හැබැයි ඒ තාපසයා කාලයක් යනකොට වඩලා නැහැ කියලා ගෝලයෝ තේරුම් ගත්තා. ඇයි? එයාගේ කෙලස් ටික අඳුනගත්තා. තාපසයාට හරියට තරහා යනවා. නින්දාව අපාසය දරා ගන්න බෑ. ප්‍රත්‍ය අඩු වෙනකොට කැළඹෙනවා. නින්දා අපාස කරාම පලිගන්නවා. මේ නිසා දැනගත්තා ගුරුවරයා වඩලා නැහැ කියලා. ගෝලයෝ යන්න පටන් ගත්තා දැන් විශාල කම්පාවන්. ඇයි ගෝලයෝ පිරිවරාගෙන ඉන්න ඕනේ කියලා බලාපොරොත්තුවක් තිබුණේ? ඇයි? ඒක තමන්ගේ වරදක් නෙමෙයිද? දහයකව කැඩෙන්න පටන් ගත්තා, දහන නවතින්න පටන් ගත්තා, විශාල කම්පාවක් ලෙඩ වෙලා රෝහල් ගත වෙලා ඔත්පල වෙලා. මොකද දහයකව කැඩිලා බලාපොරොත්තු අදාගත්තේ හැයි? දහයකව පිළිබඳව, දහන පිළිබඳව බලාපොරොත්තු අදාගත්තේ හැයි? සතර විභාගයේ වඩින සංඝයා ජීවිත කාලෙම තමන් ළඟ ඉන්න ඕනේ කියලා බලාපොරොත්තු අදාගත්තේ ඇයි? බලාපොරොත්තු දුකට හේතුවක් නේද? මෙන්න මේ ආකාරයට අපි අනන්ත අප්‍රමාණ බලාපොරොත්තු අදාගෙන බලාපොරොත්තු නිසා දුක් විඳිනවා, දුකට අපි හිමිකම් කියනවා. චතුරාර්ය සත්‍ය තුල දුකට හේතු අපි මේ විදිහට ගවේෂණය කරලා අපේ ජීවිතෙන් අපි දකින්න එපාය. ප්‍රායෝගිකව අපේ දෛනික ජීවිතය තුළින් අපේ දුකට හේතු අපි හොයාගන්න එපාය. අනුන්ගේ දුක වලට හේතු හොයනවා, තමන් මේ විඳවන දුකේ හේතුව කිසිම දවසක හොයලා බලන්නේ නැහැ. මොනතරම් දුර්වලද අපි? අපි හදාගත්ත ලෝකයේ තුල අපේ බලාපොරොත්තු තුලයි අපේ දුක පවතින්නේ. අපි හදාගත්ත පැවැත්ම තුල අපේ පැවැත්ම තමයි අපට දුකක් බවට පත් වෙලා තියෙන්නේ. අපි තුල සැඟවිලා අපි තුල දැනුවත්ව පවතින අවිද්‍යාව තමයි මේ සෑම දුකටම හේතුවක් වෙලා තියෙන්නේ. ඕන් දුකට හේතුව පුළුවන් නම් නිරෝධ කරගෙන පිරිනිවන් පාන්න. මෙච්චර කාලයක් දුකයි දුකයි කියලා ඇවිදගෙන හිටියා, තාම දුකට හේතුව දන්නේ නැහනේ. දැන් දන්නවා, දැන් පිරිනිවන් පාන්න පුළුවන්. දැන් අපේ දුකට හේතු නිරෝධ කරන්න පුළුවන්. සංසාරයෙන් විමුක්තියටපත් වෙලා තථාගතයන් වහන්සේට කියන්න ශ්‍රේෂ්ඨ මනසින් විවෘතව කතා කරලා කියන්න පුළුවන්, භාග්‍යතුන් වහන්සේ ඔබ වහන්සේත් නිදහස් වුණා, ඔබ වහන්සේගේ ශාසනයේ මමත් නිදහස් වුණා. හේතුව, දුකට හේතුව මම නිරෝධ කළා, මමත් දුකෙන් නිදහස් වුණා. හැම දෙයක්ම අනිත්‍ය වෙනවා, අපි ඒක විශ්වාස කරන්නේ පිළිගන්නේ. කොණ්ඩේ සුදු වෙනවා, ඒක තමයි ධර්මතාවය. ඇයි සුදු වෙන එකට ඇයි අපි අකමැති? අනිත්‍ය ධර්මතාවයට අපි විරුද්ධයි, ඒ නිසා කලු කරනවා. මූණේ පැල්ලමක් එන්න බෑ, ලපයක් එන්න බෑ. මූණවල් නැති මිනිස්සු ඉන්නවනේ, දත් නැති මිනිස්සු ඉන්නවනේ, ඇස් නැති මිනිස්සු ඉන්නවනේ, අතපය නැති මිනිස්සු ඉන්නවනේ. පැල්ලමක් බිබිලක් ඒතරම් ලොකු ප්‍රශ්නයක්ද අපට? ඇයි අපේ රූප ලාවන්‍ය? අවුරුදු කුමාරයා අවුරුදු කුමාරියක් ඉන්නපාය ලස්සනට. අපිව දැක්කාම වාහන ගිහලා ලයිට් කනුවල ඇප්පෙන්න එපාය. අපිව දැක්කාම පුස්සයිකල් පෙරලෙන්න එපාය. අපිව දැක්කාම අම්මා තාත්තා අමතකලේ මනුස්සයගේ ඔළුව අවුල් වෙන්න එපාය. ඒ විදිහට ලස්සනට ඉන්න එපාය. දැන් බලන්න අනිත්‍ය ධර්මතාවයට මොනතරම් නිඳාවද ඔය කරන්නේ. බුදුවරුත් වයසට යනවා නම්, බුදුවරුත් ලෙඩ වෙනවා නම්, බුදුවරුත් පිරිනවම් පානවා නම්, මේ ලෝකේ ඉපදීම, වයසට යෑම, ලෙඩවීම, මරණය සතරමා නිමිති සෑම සත්‍යයේම ජීවිතයට ඇති උරුමය. ඒක අපේ දැවැද්ද, අපේ කරගෙන ඇවිල්ලා ඉන්නේ. සතරමා නිමිති සෑම සත්‍යයේම ජීවිතය තුළ පවතින ධර්මතාවයන්. ඒ ධර්මතාවයේ සාදු කියලා නමස්කාර කරලා පිළිගන්න එපාය. අනේ මං ඉපදුනා, අනේ මං වයසට ගියා, අනේ මං ලෙඩ වුණා, එහෙනම් ඊළඟට මං මැරෙනවා, මං සාදු කියන්න එපාය. මහබෝසතාණන් වහන්සේගේ සතරමා නිමිති මගේ ජීවිතය තුළින් මට උරුම වෙච්ච එකට මම එහෙම සැනසෙන්නේ නැහනේ, මං සෑයමටපත් වෙන්නේ නැහනේ. තරුණකම හදන්න හදනවා, ලෙඩ රෝගවල නිදහස් වෙන්න හදනවා, මැරෙන්න තු වෙන්න හදනවා. බලන්න මං මොනතරම් අනිත්‍ය ධර්මතාවයට විරුද්ධද. සෑම ධර්මතාවයක්ම අනිත්‍ය වෙනවා, නාම රූපයක්ම අනිත්‍ය වෙනවා. අනිත්‍ය ධර්මතාවය තුළ දුක හට ගන්නවා. ඇයි අපි බලාපොරොත්තු වෙන්නේ නිත්‍ය ධර්මතාවයක්? හැමදාම මේ තරුණකය එහෙමම තියෙන්න ඕනේ, කළු පාටකේ සේමම තියෙන්න ඕනේ, දත්තික එහෙමම තියෙන්න ඕනේ, ඇස්තික එහෙමම පේන්න ඕනේ, අතපය ඒ විදියට ශක්තිමත්ව තියෙන්න ඕනේ. ගෙවල් දොරවල් පරණ වෙන්න බෑ, බඩු මුට්ටු කැඩෙන්න බෑ, දිරාපත් වෙන්න බෑ, ජීර්ණේ වෙන්න බෑ. ඕම එකක් මම නඩත්තු කරනවා. නිත්‍ය ධර්මතාවයේ යම් කිසි කෙනෙක් බලාපොරොත්තු වෙනවද, අනිත්‍ය ලෝකයේ තුල හැමදාම දුක් විඳිනවා. මේක තමයි චතුරාර්ය සත්‍ය. යම් කිසි මනුස්සයෙක් මේ ලෝකේ නාම රූප නිසා දුක් විඳිනවා නම් ඒ දුකට හේතුව ඒකාන්ත වශයෙන්ම එයා තුල පවතින නිත්‍ය ධර්මතාවය. ඇයි ගෙවල් දොරවල් දිරාපත්තේ නැද්ද? නටබුන් වෙන්නේ නැද්ද? කඩාවැටෙන්නේ නැද්ද? වනාන්තරයක රස්තිතයක ඇත්තු දල පිටින් මැරෙනවා නම් අනුරාධපුර යුගයේ ඉඳලාම ඒ සෑම මාලිගාවක් මත ගල් කණු බවට නටඹුණා නම් අනේ මේ කුටියට මොනවාන වෙයිද? සක්විති රජවරුන්ගේ ඉසකෙස් ගාක්වත් නැන්නේ, අස්ති කැල්ලක්වත් නැන්නේ, ඔක්කොම පොළොවට පස්සලා. දසමායෝධයෝ ගැන ආලා තියෙන හැබැයි කිසිම කෙනෙක්වත් ජීවතුන් අතර නැන්නේ. එහෙනම් මගේ ශක්තිය තරුණකමට මොනවාන වෙයිද? ලෝතර තථාගතයන් වහන්සේට එහෙතරම් ලෙඩ රෝගات එක්ක උන්වහන්සේ දුක් විඳලා පිරිනිවන් පෑවනම් අනේ අපේ මේ කයට මේ කෙලස් ගොඩට මොනවාන වෙයිද? ඇයි මේ අනිත්‍ය ධර්මතාවයට එකඟ වෙන්නේ නැත්තේ? සාදු කියලා නමස්කාර කරලා ඒ අනිත්‍ය ධර්මතාවය පිළිගන්නේ නැත්තේ ඇයි? ඒ නිසා තමයි අපි තාම දුක් විඳින්නේ. ඕන් දුකට හේතුව මෙච්චර කාලය සබ්බේ සංඛාරා දුක්ඛා හැම මොහොතක්ම දුකයි කියලා අපි දැනගෙන හිටියා. දුකට හේතුව කවදාවත් අපි දැනගත්තේ නැහැ. මෙන්න මේවා තමයි දුකට හේතුව. සෑම අවිද්‍යාවක් තුළම දුකක් ඇති වෙනවා. සෑම දුකටම හේතුව අවිද්‍යාව. සෑම පැවත්මක් තුළම පවතින්නේ දුකම්. ගොඩාක් ගිහි කට්ටිය තුල දුකක් තියෙනවා. වයසට ගිහිලා වාඩි වෙලා ඉන්නකොට ගිහිලා ආනවා උපාසක මහත්තයා මොකද මේ දුකෙන් වාගේ? අනේ හාන්දරෝ දරුවෝ හතර දෙනෙක් ඇදුවා. හතර දෙනා හතර ආකාරයි. කෙනෙක්වත් අපිව බලන්නේ නැහැ. පඩි ගත්තාම යාගේ බිරිඳාවට දෙනවා, ස්වාමි පුරුෂයන්ට දෙනවා. ඒගොල්ලොන්ගේ අනාගතය ගැන හිතනවා. අපි කෑවද බිව්වද කියලා බලාපොරොත්තු කිසිම දෙයක් ඉෂ්ට කරන්නේ නැහැ. අනේ මේ කට්ටියගේ අනෝනකමක මහත කුමක් නිසා බලාපොරොත්තු ඇති කරගත්තාද? අපි දරුවෝ ගැන බලාපොරොත්තු ඇති කරගත්ත නිසා නේද මේ දුක? නේරාංජනා නදියේ වැලිකඩ වලට වඩා බුදුවරු මේ ලෝකේ පාළ වුණා නම් අනේ මේ දරුවෝ ඉපදිච්ච වාර ගන්න අපිට ලියන්න කොලත් නැහැ. ඒකට අදාළ පෑනවල තීන්තත් නැහැ. ඇයි ඒ තරම් දිගයි මේ උප්පත්ති කතාව? හැම භවෙම ඉපදිලා ඒගොල්ලෝ කලේ දෙමව්පිය අසරණ කරන එක නෙමෙයිද? එහෙනම් මෙතන අපි අසරණ නොකරයි කියලා ඇයි එහෙම අවිද්‍යාව විශ්වාස කළේ? අපි ළඟ තියෙන අවිද්‍යාව ඒ නිසා අපි විශ්වාස කළා අපට සලකයි කියලා. එහෙම එකක් ලෝකේ පවතින්නේ නැහැ. මේ ලෝකේ සෑම පිරිමි ළමයෙක්ම කාන්තාවක්ම කතාද බැඳාම එයාට මේ ලෝකේ සියලුම දේට වඩා වටින්නේ තමන්ගේ ස්වාමි පුරුෂයා බිරිඳව. ඒක ලෝකේ ධර්මතාවයන්. ඒ ධර්මතාවය පවතින්නේ පංචකාම මත. කාමක ලෝකයේ තුල පුදුජන ස්වභාවය තුල මේ ලෝකේ මිනිස්සු දෙන්නේ කාමයට මුල් තැන. කවදාවත් තමන්ගේ ස්වාමි පුරුෂයාට භාර්යාවට විරුද්ධ වෙන්නේ නැහැ. අම්මා තාත්තට විරුද්ධ වුණත්, ලෝකිතම විරුද්ධ වුණත් අර පංචකාමයට කවදාවත් ඒගොල්ලෝ විරුද්ධ වෙන්නේ නැහැ. ඒක තමයි කාම ලෝකයේ තියෙන ධර්මතාවය. කාම ලෝකයේ මුල් තැන තියන්නේ කාමයට. මේකවත් අපට වැටහිලා නැහනේ. එහෙනම් අත්තකිල මතාන යෝගයෙන් ඇදිච්ච ලෝකයේ තුල දුක්ඛ ලෝකයේ තුල තියන්නේ මුල් තැන දුකට. සැප ලෝකයේ මුල් තැන තියන්නේ සැපට. ලෝකෝත්තර ලෝකයේ තියන්නේ ඉස්සෙල්ලාම මුල් තැන තියන්නේ ඒ නිවීමට. එහෙනම් ආර්ය ලෝකයේ මුල් තැන තියන්නේ නිවීමට නම් කාම ලෝකයේ මුල් තැන තියෙන්න ඕන අනිවාර්යම කාමයට නේද? මේ සරල ධර්මතාවය අපට තේරිලා නැහැනේ. අවුරුදු 60-70ක් මේ ලෝකේ අපි ජීවත් වෙලා. එහෙනම් මේ ධර්මතාවය තුළ ඉන්න හැමෝම තමන්ට සාපේක්ෂව එක එක බලාපොරොත්තු අදා ගන්නවා. දරුවෝ අපට සලකයි, සහෝදරයෝ අපට සලකයි, රස්සාව කරන තැනේ ආම්පුතා අපට සලකයි. ඒගොල්ලෝ සලකන්නේ නැහැ. එහෙම ධර්මතාවය ලෝකේ නැහැ. බලාපොරොත්තු කැඩෙන හැම මොහොතක්ම දුකයි. දරුවා දොස්තර කෙනෙක් වෙන්න ඕනේ කියලා හිතනවා. ඒ දරුවා විභාගේ අසමත් වෙනවා. දුකයි. අනාගතේ දරුවා අපෙත් එක්ක ඉඳී කියලා හිතනවා. එයා බැඳාම දීගේ ගියා. අතර මයිමක නෑ. දැන් දුකයි. අපිව බලාගන්නේ කන්න බොන්න දෙයි කියලා හිතනවා. බත් පාර්සල ඇත්තියා කෙසෙල් ගෙඩියක්වත් මාසෙට වතාවක් ගෙනල්ලා දෙන්නේ. දැන් දුකයි. දවස ගානේ පැමිණෙයි බලාගනි. සතියෙන් සතිය අපේ ගෙදරට ඇවිල්ලා දුක සැප විමසලා අපට කීයක් හරි දීලා යයි කියලා බලාපොරොත්තු තියනවා. අතරමායිමකට එන්නේත් නැහැ. සසපාවක්වත් දෙන්නේත් නැහැ. දැන් දුකයි. දරුවගේ වරදක් නෙමෙයි මේක. අපේ බලාපොරොත්තුවේ වරදක්. අපි මොකටද අනිත්‍ය ලෝකේ බලාපොරොත්තු ඇදුවේ? බලාපොරොත්තු පවතින හැම තැනම දුක නිර්මාණය වෙනවා. සෑම බලාපොරොත්තුවක්ම දුකට හේතුවක්. අනිත්‍ය වන ලෝකයේ තුල හැමතැනම නිර්මාණය වෙන්නේ දුකම්. නිත්‍යතාවයේ පිළිබඳව අපේ යම්කිසි සංකල්පයක් තියෙනවා නම් ඒ සෑම නිත්‍යතාවයක්ම අපට දුකක් හිමි කරනවා. අපට දුකක් අයිති වෙනවා. මේ දුකට හේතුව අපි දැනගන්නට ඕනේ. අසකන දිව නාසය සමසිත කියන ආයතන 6 මේ නාම රූපات එක ගනුදෙනු කරනකොට මේවා ස්පර්ශ වෙන හැම මොහොතක් ගන්නෙ දුකක් නෙමෙයිද මේ විඳින්නේ? මේ පේන හැම දෙයක්ම දුකයි. ඇයෙන හැම දෙයක්ම දුකයි. ඇයෙන හැම දෙයක්ම දුකයි කියලා මීට අවුරුදු 8කට කලින් දේශනා කරනකොට ශ්‍රාවකයෙක් ප්‍රශ්නයක් ඇහුවා. අනේ ස්වාමිනී, ගෞතම බුදුහාඳුරෝ බණ කියනකොට ඒ බණ ඇහෙන එක දුකයිද කියලා මම ඉනාවෙලා කිව්වා. එමයි ශ්‍රාවක, ඒකත් දුකයි කියලා. තථාගතයන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන් බණ කියනකොට ඒ බණ අහන එක කොහොමද දුක වෙන්නේ? අනේ පින්වත් ශ්‍රාවක, මේ වෙනකොට තමන් තුළ තියෙන අවිද්‍යාව දන්නවද? අනේ නැණ ස්වාමිනි, මේ වෙනකොට තමන්ගේ දුර්වලකම් දන්නවද? නැණ ස්වාමිනි, තමන්ගේ අඩුපාඩු තේරෙනවද? නැණ ස්වාමිනි, තමන් මේ භවයේ ඇයි ඉපදුනේ කියලා හේතුව දන්නවද? නැණ ස්වාමිනි, එහෙනම් ලෝතුරා තථාගතයන් වහන්සේ නමං ශ්‍රී මුඛයෙන් බණ කියනකොට මේවා තේරෙනවා. තේරුණාම දැන් අර නොතේරිච්ච කාලේට වඩා දැන් දුක වැඩි නැද්ද? අනේ ස්වාමිනි, දුකයි. ඒ නිසා තමයි මේ ඇහෙනවා කියලා කියන්නේම දුකක්මයි. ඒක හොඳ දෙයක් ඇහුණාම එයාගේ අඩුපාඩු නිසා, දුර්වලකම් නිසා, පැවැත්ම නිසා දුක් විඳිනවා. නොතේරුණාම එයා තාම නොපැවැත්ම තුළ එයා නැවත නැවත ඉපදෙනවා. නවත නවත කාම ලෝකයේ පවතිනවා. අන්න ඒ පැවැත්ම තුල දුක් විඳිනවා. ඒ පැවැත්මෙන් නිදාසෙන්න බැරි වුණා කියලා අර තේරිච්චකෙන් දුක් විඳිනවා. නොතේරිච්ච නිසා පැවැත්ම තුල දුක් විඳිනවා. එහෙනම් සෑම වචනයක්ම, සෑම ශ්‍රවණයක්ම අපේ ජීවිතයේ දුකයි. සෑම රසයක්ම දුකයි. ඇයි? රසවත් දේවල් දැනුණාම නැවත කන්න හිතෙනවා, වැඩිපුර කන්න හිතෙනවා. රස නැති දෙයක් කනකොට, ඒ අපිරිසිදුව තියෙනකොට, අපිලිවලට තියෙනකොට, පිළිකුලට තියෙනකොට, ඒ මනුස්සයාට නිඳා අපහාස කරන්න, විවේචනය කරන්න මොනතරම් අපි සැදී පැදී සිටිනවද? සෑම රසයක්ම අපි තුල නිර්මාණය කරන්නේ දුකං. දරුව සෙනෙහසෙන් අපි ඇඟේ එල්ලෙනකොටත් අපට දුකයි. ඇයි? ඒ ස්පර්ශයෙන් සෙනෙහස අපි විඳවනවා. ඇත්තලා යනකොට අපේ මස්පිඩු දඟලනවා. ඒගොල්ල අපට හයිමි වෙනවා. ඒ කම්පාව, ඒකත් අපට දුකයි. බලන්නකෝ, සෙනෙහසෙන් එල්ලෙන එකත් දුකයිලු, බැලලා ඇත්තලා යන එකත් දුකයිලු. සෑම ස්පර්ශයක්ම දුකයි. හැම සිතුවිල්ල තුළින්ම සංස්කාරයක් නෙමෙයිද නිර්මාණය වෙන්නේ? සෑම සංස්කාරයක් තුළින්ම අවිද්‍යාවක් නෙමෙයිද මේ ගොඩනගන්නේ? හැම සංස්කාරයක්ම අපට දුකක් නෙමෙයිද මේ නිර්මාණය කරන්නේ? එනම් අසකන දිව නාසය සමසිත කියන ආයතන 6ම ස්පර්ශ කරන හැම නාම රූපයක්ම දුකට හේතුවක්. අපි හේතු ඔය ඔය හැමතැනම ඇවිද්දා මේ බලන්නේ, මේ බලන එක තමයි හේතුව දුකට. මේ ඇයෙන ශබ්දය, මේක තමයි අපේ දුකට හේතුව. මේ ජීවිතේ ජීවිතයේ මේ චර්යාව, මේක තමයි අපේ දුකට හේතුව. අපි පරිභෝජනය කරන බඩුමුට්ටු, පොරවන සිවුරු, කරන පිණ්ඩපාතයක හම්බෙන ව්‍යංජන, හිතවත් වෙන මිනිස්සු, හිතවත් නොවන මිනිස්සු, දාන දෙන මිනිස්සු, දාන නොදෙන මිනිස්සු, රවල බලන මිනිස්සු, නමස්කාර කරන මිනිස්සු, මේ ස්පර්ශ දැනීම තමයි දුකට හේතුව. මේක නිරෝධ කරන්න බැරුව තමයි මේ 2600ක් මේ ඇවිදින්නේ ගස්ගල් වල හැප්පි හැප්පි. දැන්වත් දුකට හේතුව දැනගත්තාම නිරෝධ වෙන්න පැය 24 තුළ නිරෝධ සමාපත්තියෙන් පිරිනිවන් පාණ්ඩ සුදුසුකම් ලබන්න තමන්ගේ දුකට හේතුව නිරෝධ කරන්න දක්ෂවන්න. සෑම දුකට හේතුව අවිද්‍යාව. සෑම පැවැත්මක්ම දුකට හේතුවක්. සෑම බලාපොරොත්තුවක්ම දුකට හේතුවක්. සෑම ස්පර්ශයක්ම දුකට හේතුවක්. අනිත්‍ය වන ධර්මතාවයේ දුකට හේතුවක් මේ හේතු කාරණා පහ හරියට දැක්කොත් මේ මිනිස්සේ කවදාවත් ඉපදෙන්නේ නැහැ. මේ ශ්‍රාවකයා නැවත කවදාවත් සසර යන්නේ නැහැ. මේ බුදුන් සරණ යන ආර්ය කෙනා ඒ කාන්ත වශයෙන්ම නැවත ඉපදෙන්නේ නැහැ. පිරිනිවන් පානවා. එනම් මේ ධර්මතාවයේ ගිහි පැවිදි කියන අපි හැමෝටම පොදු ධර්මතාවයක්. අපි හැමෝගෙම දුක පවතින හේතු මේ පා නෙමෙයිද? මේවා ගවේෂණය කරගෙන යනකොට මගේ මානසිකත්වයට අවබෝධයේ කාරණා පා එදා මං ගවේෂණය කරා මට මුලින්දලා අවසාන දක්වා තිබිච්ච සෑම දුකක්ම මේ කාරණා පයෙන් පිටතට එකක්වත් ගියේ නැහැ. හැම එකක්ම මේ කාරණා පාට අන්තර්ගතයි. එක එක අවිද්‍යාවෙන් ආපු දුකන්, එහෙම නැත්නම් පැවැත්මෙන් ආපු දුකන්, එහෙම නැත්නම් බලාපොරොත්තුෙන් ආපු දුකන්, අනිත්‍ය වන ලෝකයේ නিত্যතාවය නිසා ඇතිවෙච්ච දුකන්, එහෙම නැත්නම් මේ ආයතනවලින් මම ගවේෂණය කරලා සතුටු වෙලා ස්පර්ශ කරගත්ත නිසා ඇතිවෙච්ච දුකන්, ධ්‍යානිය නිසා ඇතිවෙච්ච පැවැත්මේ දුකන්, අවබෝධයේ පැවැත්ම නිසා ඇතිවෙච්ච දුකන්, නාම රූප විවිධාකාර මට්ටම් වලින් දකින්න පුළුවන්, විවිධාකාර කෝණ වලින් දකින්න පුළුවන්, එක කොලයකින් ලෝකේ සෑම ධර්මතාවයක්ම දකින්න පුළුවන්. මෙන්න මේ පැවැත්ම නිසා අටගත්ත දුකන්, මේ හැම පැවැත්මක් තුලම තියෙන්නේ දුකන්, හැම බලාපොරොත්තුවක් තුලම තියෙන්නේ දුකන්, හැම අවිද්‍යාවක් තුලම තියෙන්නේ දුකන්. මේ හේතුපා හරියට දැක්ක කෙනෙකුට මේ ලෝකයේ කවදාවත් දුක ස්පර්ශ කරන්නම් වෙන්නේ නැහැ, රස බලන්නම් වෙන්නේ නැහැ. එයා මේ ලෝකයේ දුක විඳින්නෙත් නැහැ, විඳවන්නෙත් නැහැ. දුකට හේතුව මේ කාරණා පහ. අද අපේ ජීවිතේ අපි දුක් විඳින්නේ මේ දුකට හේතු පා දන්නේ නැති නිසා. මේ කාරණා පස අපි හරියට අවබෝධ කරගත්තා නම් හැම මොහොතක් ගන්න සතර ඉරියව්වෙන් ජීවත් වෙනකොට දුකක් නිර්මාණය වෙනකොට ඒක බලාපොරොත්තුෙන් ඇතිවෙච්ච එකක්ද, ස්පර්ශයෙන් ඇතිවෙච්ච එකක්ද, අනිත්‍ය නොදැක්ක නිසා ඇතිවෙච්ච එකක්ද, එහෙම නැත්නම් මේක ඒකාන්ත වශයෙන්ම අවිද්‍යාවෙන් ඇතිවෙච්ච එකක්ද, එහෙම නැත්නම් මං හදාගත්ත පැවැත්ම නිසා හටගත් එකක්ද කියලා නිවැරදිව ඒ සෙනෙන් දකින්න පුළුවන් නම් එයා හේතුව දැක්කා, දුක නිරෝධ වුණා, එයා දුකෙන් නිදහස් වුණා, චතුරාර්ය සත්‍යයෙන් පිරිනිවන් පානවා. අද අපි කොච්චර චතුරාර්ය සත්‍ය දැනගත්තත් සම්මාදිට්ඨිය ගැන දේශනා අපි ලොරි ගණන් ආලා තියෙනවා. කෝ අපේ සම්මාදිට්ඨිය? මොනතරම් බණ ආලා තියෙනවා? කෝ අපේ ගතිගුණවලේ ධර්මතාවය නැහනේ, බණ නැහනේ, අපේ සිටිවිලිවලේ බණ ටික නැහනේ. එනම් මේක කම්පති වලට සීමා වෙච්ච එකක්ද? අපි මොනතරම් බුද්ධ චරිත ආලා තියෙන හැබැයි අපේ චරිතය දැක්කාම කාරල කෙල ගන්න තරම් නිඳා සාගතයි නේද? දකින දකින හැම කාන්තාවක්ම පුරුෂයෙක්ම රාගෙන් දකිනවා, හැම කෙනත් එක්කම දීගේ යනවා, දකින දකින හැම බඩු මුට්ටුවක්ම වාහනයක්ම අයිති කරගන්න අදනවා, ලෝකයේ තියෙන උපරිම සැප විඳින්න අදනවා, කට හැරියොත් මුසාවාද පරුසාවාච පිසුනාවාච සම්පප්පලාප, අනුන්ගේ ඕපදූපමයි ශ්‍රවණය කරන්නේ, මාන්නිය උඩඟුවෙන් ආංකාරකමෙන් හිතුවක්කාරකමෙන් ජීවත් වෙන්නේ. හැබැයි 550 ජාතකෙම දන්නවා. හැබැයි අපේ ජාතක කතාව කිව්වාම මිනිස්සු අදවත් පැලිලා මැරෙනවා. අපේ ජාතක කතාව කියලා බලන්නකෝ, මිනිස්සේ ගිලින්දට පයින්නවා. නිකන් සතුටෙන් ඉනා වෙලා ඉන්න මිනිස්යාට ඉපදිච්ච දවසේ ඉඳලා අද වෙනකන් මගේ සිටිවිලි වල තියෙන අසත්පුරුෂකම කියලා බලන්නකෝ, ඒ මිනිස්යා පැය 24ක් ඉන්නේ වාබීලා ජීවිතස්සේටපත් වෙනවා. ඒ තරම් අසත්පුරුෂයි, අපිරිසුදුයි මගේ චරිතය. එහෙනම් මේ බුදුබණ වලින් මගේ චරිතෙට මුකුත් එකතු වෙලා නැහනේ. මේ තරම් ලොරිගනම් බනහලා මගේ චරිතේ වෙනසක් වෙලා නැහනේ. මේ තරම් භාවනා දන්නවා, කමඨන් දන්නවා, චතුරාර්ය සත්‍ය පටිච්ච සමුප්පාදය ඒ වගේම සතර සටිපට්ඨාන කටපාඩමින් දන්නවා, කිසිම වෙනසක් වෙලා නැහනේ. ලෝභ දේශ මොහ රාග වෛර පිරිච්ච චරිතයක් නේ මම. මොනතරම් නිന്ദාසහගතද, මොනතරම් අපිරිසිදුද, මොනතරම් දුගඳද මගේ චරිතය. එනම් මේ තරම් කෙලෙස් චරිත චෛතයක් මම නඩත්තු කරනවා නම් මීට වඩා මට වෙන්න අගතියක් නැහැ, වෙන්න තින සේරම අගතිය වෙලා. එහෙනම් දැන්වත් අපි මේ දුකට හේතුව නිවැරදිව දකින්නට ඕනේ. සෑම මොහොතක්ම මම අවිද්‍යාවෙන් කටයුතු කරනවා නම් ඒ අවිද්‍යාව තමයි මගේ දුකට හේතුව. ආර්ය මාර්ගේ නැත්නම් අනාර්ය මාර්ගේ මම පැවත්මක් අදනව නම් පැවත්මක් තුල මම පවතිනව නම් ඒක තමයි මගේ දුකට හේතුව. මම ආර්ය බලාපොරොත්තුෙන් ඉන්නව නම් අනාර්ය බලාපොරොත්තුෙන් ඉන්නව නම් පංච කාමයේ බලාපොරොත්තුෙන් ඉන්නව නම් මාර්ගඵල බලාපොරොත්තුෙන් ඉන්නව නම් ඒ බලාපොරොත්තුව තමයි මගේ දුකට හේතුව. මම හැම දෙයක්ම නිත්‍ය වශයෙන් බලාපොරොත්තු වෙනවා නම් මේවා වෙනස් නොවි ජීර්ණය නොවි විරාපත් නොවි තියෙන්නට ඕනේ. අනේ මගේ සහෝදර සංඝයාගේ හිතවත්කම ජීවිත කාලෙම තියෙන්න ඕනේ. ගුරුවරයාගේ අනුකම්පාව අපේ උපාධ්‍යයාගේ සෙනෙහස කරුණාව දයාව ජීවිත කාලෙම තියෙන්නට ඕනේ. මිනිස්සු මට හැමදාම වඳින්නට ඕනේ. ආගන්තුක සත්කාර තියෙන්නට ඕනේ. සිව්පසේ තියෙන්නට ඕනේ. මේවා නිත්‍ය වශයෙන් තියෙන්නට ඕනේ කියලා බලාපොරොත්තු වෙනවා. ඒවායේ මා පවතින්නේ අනිත්‍ය ලෝකයේ මොකවත් පවතින්නේ නැහැ. ඒ අදාස නේද මේ දුකට හේතුව. නিত্যතාවය ගොඩනගනවා නම් හැම නিত্যතාවයක් තුළම දුකක් පවතිනවා. දුකක් නිර්මාණය වෙනවා. ඒක තමයි දුකට හේතුව. මේක දැනගන්න එපාය. ආයතන හය නාම රූප ස්පර්ශ කරනවා නම් ඒ සෑම මොහොතක් තුළම මම දුකක් නිර්මාණය කරනවා, දුකක් විඳවනවා. මේක අවබෝධ කළා නම් චතුරාර්ය සත්‍ය ධර්මය වඩන්න දෙයක් නැහැ, වැඩිලා ඉවරයි. ඉපදීම නවත්තන්න කිසිම දෙයක් නැහැ. හේතුව මේ වෙනකොටත් ඉපදීම නැවතිලා මේ තථාගත ගෞතම සම්බුද්ධ ශාසනය පිරිනිවන් පාන රාතෙක් වෙලා ඉවරයි අපි. එනම මේ වස්සාන කාලේ අපේ අවසාන වස්සාන කාලය. මේක තමයි අපේ නිරෝධ සමාපත්තියේ වස්සාන කාලය. අපි මේ සංසාරේ පැවතගෙන ආවා හැමදාම ඉපදීපද දුක් විඳා. මේක තමයි අපේ අවසාන උප්පත්තිය. අපි මිනිසක් භවෙන් ජීවත් වෙන අවසාන මොහොත. එනම මේ චතුරාර්ය සත්‍ය ධර්මයේ තුල දුකට හේතුව නිවැරදිව දැකලා නිවැරදිව ඒක නිරෝධ කරන්න. හැම මොහොතක් ගන්න සතර ඉරියව්වෙන් දුකට හේතුව දකින්නා තථාගතයන් වහන්සේගේ ශ්‍රාවකයා. දුකට හේතුව දකින්නා ඒ තුල සිය පවත්වන්නා මේ මිනිසත් භවය තුල නිරෝධ සමාපත්තියට පත්වන රාතන් වහන්සේ. එනම් අපි දුකට හේතුව දකින්නේ දුක දැකලා දුකට බයිනවා, විවේචනය කරනවා. අනේ මේ සේනාසනේ දුකයි, වෙනතනකට පලා යනවා, ගුරුවරයා සැරයි. එහෙනම් උරතල් කරන කිරි බෝතලෙන් පෝලා තොටිල්ලාවේ නලවන ගුරුවරයෙක් ළඟට යනවා. හැබැයි ඒ නලවෙනකොට අපි රාත් වෙනවා නම් නලවුණාට කමක් නැහැ. එහෙම නලවුණාට රාත් වෙන්නේ එහෙම නැලවිලි ගියේ ඇහිලා නැලුණාම රාත් වෙනවා නම් පුංචි කාලේ අවුරුදු දෙක තුනක් කිරි බෝතලෙන් කිරි බීලා නැලුණා නේද? කොයි අපි රාත් වුණා? ආදර කතා, සුරතල් කතා, සුරංගනා කතාට රාත් වෙනවා නම් පුංචි කාලේ දෙමව්පියෝ එහෙම එකක් නේද කිව්වේ? කොයි අපි රාත් වුණා? සැර කතා, පරුස කතා, පීඩන කතා, තාඩන කතා වලට රාත් වෙනවා නම් කොයි බන්ධනාගාරේ ඉන්න කට්ටිය රාත් වුණා? එහෙනම් අපි මේ බලාපොරොත්තු අදාගෙන යන ලෝකයක් මේ තියෙන්නේ. ගුරුවරයා මෙහෙම ඉන්න ඕනේ, සේනාසනයක් මෙහෙම තියෙන්න ඕනේ, කුටියක් මෙහෙම තියෙන්න ඕනේ, කිරිපැණි තියෙන්න ඕනේ, ආනමාලු ඇඹුම් තියෙන්න ඕනේ, පේරුදානි තියෙන්න ඕනේ, පරිසරය මෙහෙම තියෙන්න ඕනේ, කුටිවල පාසුකම් මෙහෙම තියෙන්න ඕනේ. බලාපොරොත්තු නිසා දුක් විඳිනවා, ඒවා කැඩෙනකොට දුක් විඳිනවා, බලාපොරොත්තු හිටි නොවෙනකොට දුක් විඳිනවා. අපි යම්කිසි මානසික ලෝකයක් නඩත්තු කරනවා, පැවැත්මක් අදාගෙන ඉන්නවා, ඒක නොපවතිනකොට දුක් විඳිනවා. සතර ඉරියව්වෙන් සීය නැහැ, සීය නැත්තම් පවතින අවිද්‍යාව, සෑම අවිද්‍යා මෝතක්ම දුකං. ඒ නිසා තමයි මේ මෙච්චර දුක් විඳින්නේ. හැමදේම විනාශ වෙනවා, හැමදේම අනිත්‍යයි. මේක දකින්නේ අනේ මගේ කෝපය බින්දා, අනේ මට අපහාස කළා. ඇයි එදා සතුටෙන් ආශිර්වාද කරනකොට සතුටු වෙන්න පුළුවන් නම් ඒ ආශිර්වාද කරපු කටින් බැනුම් ඇහුවාම ඇයි ඒකට සතුටු වෙන්න බැරි? මේ ලෝකේ එකක්වත් නිවැරදිව පවතින්නේ නැහැ, ඒකාකාරීව පවතින්නේ නැහැ. ඒක දන්නේ නැති නිසා නේද මේ කැළඹෙන්නේ, සේනාසනේ දාලා යන්න හදන්නේ. එහෙනම් මේ අනිත්‍ය ලෝකයේ තුල හිතවත්කම් පවතින්නේ නැහැ, සෙනෙහස පවතින්නේ නැහැ, ලෙංගතුකම පවතින්නේ නැහැ, සහෝදරත්වය පවතින්නේ නැහැ. එහෙම දේවල් පවතින විදියක් නැහැ. ලෝකයේ සියලු දේම අනිත්‍යයි. නොපවතින ලෝකයේ තුල හැමදේම නොපවතින බව දැනගත්තාම අනේ හොඳට කතා කළා ගිය සතියේ අද වැඩිහිටි අඳුරෝ බයිනවා හරි කමන්නේ ලබන සතිය ආයෙ හොඳට කතා කරයි ඇයි මේ නොපවතින බව දැනගත්තාම දුක නැහැ එයා හේතුව දන්නවා අද අපි හේතුව දන්නේ නැහැ ඒ නිසා තමයි මෙච්චර කැළඹෙන්නේ අපි මේ ආයතන අයෙන් දකින්නකොට හැයෙනකොට දැනගන්නකොට ජීවත් වෙනකොට සිතනකොට හැම මොහොතක් ගන්න අපි මේ දුකක් විඳින්නේ හැම ස්පර්ශයක්ම වේදනාවක් කියලා අපි දන්නේ නැද්ද හැම ස්පර්ශයක් තුලින්ම අපි හදන්නේ දුකක් කියලා අපිට දන්නේ නැද්ද පැවත්මක් කියලා අපි දන්නේ නැද්ද මේක කියන්න සාරසංක කල්පලස්සයක් පාරමී පුරලා බුදුවරු පාල වෙන්න ඕනේද මේ ස්පර්ශවල දුකක් තියෙන බව කියන්න අනිත්‍ය ලෝකේ බලාපොරොත්තු යදුවාම බලාපොරොත්තු කැඩෙනකොට දුක් වෙනවා කියන එක කියන්න බුදුරු පාල වෙන්න ඕනේද හැම පැවත්මක් තුළම දුකක් තියෙන බව හැම නඩත්තුවක් තුළම දුකක් තියෙන බව කියන්න බුදුරු පාල වෙන්න ඕනේද මේක පොඩි ළමයාට තේරෙනවනේ එහෙනම් අපේ ජීවිත තුළ අපි කිසිම දෙයක් තේරුම් ගත්තේ නැහැ කකා බෙබි කාම ලෝකේ සැප විඳින්නයි උත්සාහ කළේ පෝසත් වෙන්න දරපු වේසට මාන්සියට අනේ මේ චතුරාර්ය සත්‍ය තුළ දුකට හේතු හොයාගන්න අපි මාන්සි වුණා නම් මේ වෙනකොටත් රාත් වෙලා නේද ලස්සන වෙන්න අපි වේසන ඒ කාලයට අපරාධේ කාලය ඒ කාලයට දුකට හේතු හොයන්න වේසුණා නම් මේ වෙනකොටත් රාත් වෙලා අපි පිරිනිවන් පාලා නේද අපේ ගෙවල් දොරවල් වලට බඩු මුට්ටු එකතු කරන්න අපේ සේනාසනයට පාසුකම් එකතු කරන්න අනේ අපරාධ මේ කාලය ඒ ගත කරපු කාලයට මේ දුකට හේතුව හොයාගත්තා නම් මේ වෙනකොට රාත් වෙලා රාතන් වහන්සේ නමක් වෙලා නේද අද අපේ ජීවිතේ අපි මොනවද කරලා තියන්නේ කියලා බැලුවාම අපි කාලකන්නිකමක් ගොඩනගලා තියෙනවා අපි කාලකන්නිකමක් සංවර්ධනය කරලා තියෙනවා මොකද මේ කාලකන්නිකම කිසිම කෙලෙසයන් නිරෝධ කරන්නේ ආශ්‍රව දුරු කරන්නේ කාමයන් දුරු කරන්නේ හොයේ වාඩි වෙලා දෙන දේ කාල බලාගෙන ඉන්නවා එහෙම වයසට ගිහිල්ලා මැරෙනවා ආයි ඉපදෙනවා ආයි හම් වෙන දේ කාල බලාගෙන ඉන්නවා ආයි වයසට ගිහිල්ලා මැරෙනවා මේකට කියන්නේ කාලේ කනවා කියලා කෑම කන ගමන් කාලෙත් කනවා විවේකෙන් අපි ගත කරන හැම මොහොතක් ගානේ මේ කාලයේ කනවා අපි කාලේ රංගා සමානයි කියලා කියනවා හැබැයි රත්තරන් මේ ලෝකේ වටින නිසා තමයි රත්තරන් වලට සමාන කරලා තියෙන්නේ ඇත්තටම කාලයට වටින එකක් නැහැ තථාගතයන් වහන්සේ මාබෝසතනන් වහන්සේ ඒ පාන්දර ජාමේදී ගෞතම නමින් බුදු වෙනකොට ඒ මොහොත ඒ විනාඩියට වටිනා රත්තරන් ටික මට පෙන්වන්නකෝ තුන් ලෝකේ කොච්චර ධන ධාන්‍ය මුතුමැණි රත්තරන් ගොඩ ගැව්වත් ඒ බුදු වෙච්ච මොහොතේ ඒ විනාඩිය වටිනාකමට මේ දෙතිස්මා තලේම සමාන කරන්න බෑ නේද දැන් කොහමද කාලේ රත්තරන් වලට සමාන වෙන්නේ යම් කිසි ආර්ය කෙනෙක් රාත්පලයට පත් වෙනවා නම් ඒ නිරෝධ සමාපත්තියට පත් වෙච්ච මොහොතට මේ ලෝකේ රත්තරන් තියනවද සමාන කරන්න මැණික් මුතුමැණි තියනවද සමාන කරන්න කාලයට සමාන නෑ මේ ලෝකේ කිසිම දෙයක් ඒ තරම් වටිනා දෙයක් තමයි මේ කකා බිබි නිදාගෙන තීන මිද්දෙන් අපි මේ විනාශ කරන්නේ මොනතරම් අපරාධයක්ද මේ කරන්නේ වස් කාලය තුළ සතර ඉරියව්වෙන් මේක වඩන්නට ඕනේ පුරුදු පුහුණු කරන්නට ඕනේ මිනිසත් භවයේ පුරාවටම මේ ගුණධර්ම වඩන්නට ඕනේ හැම තප්පරයක්ම අපි වැඩ ගන්නට ඕනේ හැම මොහොතක්ම වැඩ ගන්නට ඕනේ කිසිම මොහොතක් ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් තොරව ගත කරන්න අපි අදක්ෂ වෙන්නට ඕනේ හැම මොහොතක් ගානෙම ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ජීවත් වෙන්න ඒ විදිහේ ජීවිතයක් ගත කරන්න අපි දක්ෂ වෙන්නට ඕනේ එතකොටයි අපේ කාලය අමිල වස්තුවක් වෙන්නේ එහෙම නැත්නම් ඒක රත්තරන් වලට වටිනවා එහෙම නැත්නම් රිදී වලට වටිනවා එහෙම නැත්නම් පිත්තල වලට වටිනවා එහෙම නැත්නම් යකඩ වලට වටිනවා කාලයක් යනකොට අපේ කාලය පස්සා සමානයි කාලයක් යනකොට පසුත් නැ මඩ වලට සමානයි අපේ කාලය තඹ සතියකට සමාන නැ ඒ තරම් තත්ත්වයකට පත් වෙලා අද රත්තරන් කෙසේ වෙතත් තඹ සතියකට වටින්නේ නැති තත්ත්වයකට අපි පත් කරලා හේතු අවුරුදු 40 50 ගැටක් ඇත්තවක් වෙලා තාම රාගය නිරෝධ කරලා නැහැ. තාම ලෝභය නිරෝධ කරලා නැහැ. ඉඩම් ටික අත්හැරගන්න බෑ. දේවල් ටික අත්හැරගන්න බෑ. දරුවෝ අත්හැරගන්න බෑ. මුණුබුරා අත්හැරගන්න බෑ. බඩු මුට්ටුවක් කෝපයක් පිඟානක් අත්හැරගන්න බෑ. අපේ කාලේ රන් වලට නෙමෙයි. අපේ කාලේ මඩ වලටවත් සමාන කරන්න බෑ. තඹ සතේකට වටින්නේ නැති කාලයක් බවට අපේ පත් කරලා අපේ කාලය මේ ලෝකයේ අමිල වස්තුවක් වෙන්න ඕනේ. දෙතිස්මා තලයට සමාන කරන්න බැලුවත් ඊටත් වඩා වටිනාකමෙන් වැඩි වෙන්න ඕනේ. එහෙනම් ඒ වටිනාකම අපට ලැබෙන්නේ සියලු කාමයන්ගෙන් නිදහස් වෙලා, කාමයන් දුරු කරලා, සියලු කෙලෙස් නිරෝධ කරලා, නිරෝධ සමාපත්තියට පත් වුණාම තමයි අපේ කාලය අමිල කාලයක් බවට පත් වෙන්නේ. ඒ කාලය අමිල බවට පත් කරන වටිනාකම, ඒකින වගකීම දැන් අපි හැමෝටම ලැබිලා තියෙනවා. චතුරාර්ය සත්‍යයේ දුකට හේතුව කමඨාණක් වශයෙන් දැන් වඩන්නට ඕනේ. මේ මොහොතේ ඉඳලා අපේ මිනිසත් භවයේ සතර ඉරියව්වෙන් මේ චතුරාර්ය සත්‍යයේ හේතුයෙන් අපි දකිනවා නම්, ඒ හේතුව නිරෝධ කරනවා නම් මොකටද අපි දුක නිරෝධ කරන්නේ? දුක නිරෝධ කරන්න අවශ්‍ය නැහැ. දුක පවතින්නේ හේතුව පවතින නිසා. මල් කඩලා ඉවර කරන්න බෑ. ගා තියෙන තාක්කල් මල් ඇදෙනවා. මල් කඩන කට්ටියට අපි කියනවා අනුවනයෝ කියලා. ඇයි ඒ කට්ටිය අනුවන උනේ? මල් කඩන කෙනා දන්නේ නැහැ ගා තියෙන තාක්කල් මල් පිපෙන බව. හැබැයි නුවණැත්තා කවදාකවත් පණ්ඩිතයා මල් කඩන්නේ නැහැ. එයා කඩන්නේ ගා. මුදුන් මුලයි කපන්නේ. එතකොට ගා තිබුණට වැඩක් නැහැ, මල් පිපෙන්නේ නැහැ. එහෙනම් අපි මෙච්චර කාලයක් දුක නිරෝධ කළා. අනේ මේ කුටිය පාසුකම් නැහැ. පාසුකම් තියෙන කුටියක් හොයාගෙන ගියා. අනේ මේ ගුරුවරයා අනුකම්පා නැහැ. ඔළුව අත ගන්න, පිට අත ගන්න, කරුණාවෙන් කතා කරන්න, ගුරුවරයා බත් කවන්න, ළඟවාඩිව කරලා මගේ ගුණ කියන්න, මට ප්‍රශංසා කරන්න. එහෙම තැන් හොය හොය ගියා. හැබැයි අපට තේරුන්නේ අපි මේ දුක නිදහස් කරන්න, අපිට ලැබෙන දුකෙන් නිදහස් වෙන්න අපි උත්සාහ කළේ, ඒ ඇතිවෙච්ච බලාපොරොත්තු ඒ හේතුව නිරෝධ කළේ නැහැ. ඒ පැවැත්මේ හේතුව නිරෝධ කළේ නැහැ. එහෙනම් දැන් අපි දන්නවා අපේ සෑම දුකටම ඒ හේතුව මොකද්ද කියලා. දැන් හේතුවෙන් දකින්නම දුකක්ම බලාපොරොත්තු නැතුව ජීවත් වෙන්න, පැවැත්මක් නැතුව ජීවත් වෙන්න, හැමදේම අනිත්‍යයි කියලා දැනගෙන ජීවත් වෙන්න, හැම ස්පර්ශයක් තුළම තියෙන දුකක් කියලා දැනගෙන ජීවත් වෙන්න. දැන් අපට කවදාවත් දුකක් ඇති වෙන්න බෑ. හේතුව සතර ඉරියව්වෙන් සිය පවතිනවා නම් අවිද්‍යාව නැති තැන දුක නිරෝධ වෙලා යනවා. එහෙනම් දුකට හේතුව දැන් අපි හොඳාකාර තේරුම් ගත්තා, දැනගත්තා. අපේ මිනිසත් භවය අපි අර්ථවත් කළා. දැන් ඉඳලා මේ කමඨාන සතර ඉරියව්වෙන් පුරුදු කරලා මේ ලබාවු මිනිසත් භවයේ රාත් වෙලා නිරෝධ සමාපත්තියෙන් පිරිනිවන් පාන්න, චතුරාර්ය සත්‍යයේ දුකට හේතුව කියන මේ කමඨාන, මේ අනුශාසනාව, මේ තුලින් ලබා ගත්තා වූ අවබෝධය අපි සියලුම දෙනාගේ මේ මිනිසත් භවයේ පිරිනිවීම පිණිසම හේතු වේවා, වාසනාම වේවා කියලා සාදු කියන්න සියලු දෙනාටම තෙරුවන් සරණයි.